2016 වසරේ පළවෙනි මාසයේ 21 වෙනිදා භාවනා වැඩසටහන. දහම ඉගෙන ගන්න ඕනේ ඔබේ අධ්‍යාත්මය තුලින්. දහම තිබෙන්නේ ඔබේ අධ්‍යාත්මය තුල. ආගම ඉගෙන ගන්න ඕන ඔබගේ අධ්‍යාත්මය තුලින්. ආගම තිබෙන්නේ ඔබේ අධ්‍යාත්මය තුල. කාගවත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ඔබේ අධ්‍යාත්මය තුලින් ධර්මයේ කියන දේ ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ සියල්ල ඉගෙන ගත්තේ අධ්‍යාත්මය තුලින්. රහතන් වහන්සේලා බුදුහාමුදුරන්ගේ උපකාරයෙන් උන්වහන්සේලා සියල්ල ඉගෙන ගත්තේ අධ්‍යාත්මය තුලින්. ඒ අධ්‍යාත්මය තුලින් ඉගෙන ගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආත්ම ගවේෂණයක් ඉවත් මේ අධ්‍යාත්මයෙන් ඉගෙන ගැනීම කියන කාරණය අපිට මතක් කරලා දෙන්නේ. හොඳ නුවණින් බලන්න ඔබේ අධ්‍යාත්මයේ මේ මොහොතේ තත්වය. මේ මොහොතේ ස්වභාවය. මේ මොහොතේ ප්‍රශ්නයක් නැත්නම්, දෘෂ්ටිමය ප්‍රශ්නයක් නැත්නම්, සංකල්පමය ප්‍රශ්නයක් නැත්නම්, ගෙවල් වල ප්‍රශ්න නැත්නම්, රටේ ප්‍රශ්නත් ඔළුවේ නැත්නම්, අන්න නියම ශූන්‍යාගාරයකට ගියපු කෙනා, අන්න නියම ආරණ්‍ය ගත කෙනා, අන්න නියම ගහක් මුලකට වෙලා නියදව ඉන්න කෙනා වාගේ සෝයක් තියෙනවා. අන්න නියම අතහැරපු කෙනා. අල්ලගත්ත කෙනා ඒවා නිසා ඇතිවන වේදනා විඳ විඳ ඉන්නවා. හැදෙන්නේ යමක් අල්ලගත්ත නම් මොකද කරන්නේ? ඒවා නිසා ඇතිවන වේදනා සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා හෝ වේවා නේද? වේදනාවල් අනේක ආකාරයට බෙදෙනවනේ නේ. එහෙම බෙදලා ඉවරයක් කරන්න බෑ. අභිධර්මයේ සඳහන් වුණාට සිය ගණන්. ඒ ටිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවායේ තියෙන විශේෂතාවය දේශනා කළා තියෙන ප්‍රමාණය ගහේ අතට ගත්ත කොළ ටික වගේ. දේශනා කරන්නට ඉතුරු වෙන ප්‍රමාණය අප්‍රමාණ. එහෙනම් ඔබට දේශනාව තුළින්ම නෙමෙයි සියල්ල ඉගෙන ගන්න පුළුවන්කම තියෙන ප්‍රත්‍යක්ෂතාවය තුළින්. ඇහෙන්නේ? ලිපිනේ තියෙන්නේ පේලි 4යි. හැබැයි ඔබ මග ගෙවාගෙන යන්න ඕන. ගොඩාක් කඳුපල්ලම් වඟු බැහැගෙන යන්න ඕන. පිටරටක ලිපිනයක් වුණත් නේද පේලි 4යි 5යි නේ. ඒ වුණාට යන්න ගියාම කොහොමද වැඩේ? ආන් ඒ වාගේ තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ ලිපිනේ අතට ගත්ත කොළ වගේ. හැබැයි ඔබ දකින්න ඕන ධම අර අනිකුත් ගස්වල තියෙන කොළ ප්‍රමාණයට ලෝකේ දකින්න ඕන. ඒ අර්ථේ කවුරුත් කියලා දුන්නේ නැහැ නේ. ඒක තමයි රහතන් වහන්සේ කෙනෙකුත් දකින්න ප්‍රමාණය විශාලයි. දේශනා කරන ප්‍රමාණය පොඩි. අර ලිපිනේ වගේ තමයි. කෙනෙකුට ලිපිනේ දුන්නාම පේලි 5යි 4යි 5යි යන්න ගියාම සතගොම් දහස් ගාණක් වෙන්න පුළුවන්. ඈ වඩාත් කඳුපල්ලම් වංගු බැහැගෙන යන්න වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මේ හම්බ වෙන්නේ පොඩි පේලි 4ක 5ක ලිපිනය. පේලි 4ක් විතරනේ තියෙන ධම්මපදයේ ගාථාවල බොහොම වෙලාවට 4ක් 5ක් නේ. ඉතින් ඒවයින් ඒ ලිපිනය දෙන්නේ ඒවයින් යා යුතු මඟ ගොඩාක් දුර තියෙනවා. ගොඩාක් ඈතට යන්න තියෙනවා. ඔබට තියෙන ගැටලු නොසඟවා ඉදිරිපත් කරන්න ඕන. ප්‍රතික්ෂේපයක් හෝ අනුමැතියක් හෝ විෂමතාවයක් හෝ ඒකේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරාවේ. එහෙම නැත්නම් පෙර දේශනා කරපු කාරණයක් අවදි කරාවේ. ඒ කුමන හරි දෙයක් සිද්ධ වෙන්න ඔබේ කාරණය ඉදිරිපත් කරන්න ඕන. ඒ ඉදිරිපත් කිරීම තුළ ඔබට ඔබේ අඩුව හදා ගැනීමේ ශක්තිය ලැබෙනවා. තේරුණානේ? ඒවල සායන්හන්සේගෙන් දහමක් කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. ඔබ ළඟ තියෙන ගැටලුව निराකරණය කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ. කරුමක්කාරයෙක් ඉන්නවනේ නේද? හැමෝගෙම ජීවිතේ ඉන්නවා. කවුද ඉන්නේ? කරුමක්කාරයෙක්. සමහරලාට තමන්ටම තමන් කියාගන්න සමහරලාට ගොඩක් දුක් විඳින වෙලාවල් වලට මං හරිම කරුමක්කාරයෙක් කියලා කියාගත්ත වෙලාවල් තියෙනවා. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. කරුමක්කාරය කියන්නේ කර්ම කරන්නා. කර්ම කරන්න. ඔබ කර්ම කරන්නේද? එහෙමනම් ඒ කර්මවල කුසල කර්ම අකුසල කර්ම ඇති. කර්ම කරන්නේ කරන්නේ කුසල කර්ම අකුසල කර්ම තමයි. ඇයි කර්ම කරන්නේ? ඒ කර්ම කරන්නේ. දැන් කෙනෙක්ගෙන් අහුවාම ඔබ කඩේට යනවා කියලා කියනවා. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ඇයි කඩේට යන්නේ? ඊට පස්සේ කියනවා මම මේ සීනි කිලෝ එකක් ගේන්න යනවා. ඒ වගේ උඹෙනුත් මම අහනවා ඇයි ඔබ කර්ම කරන්නේ? කර්ම කරන්නේ දියුණු වෙන්න, සැප විඳින්න, නිවන සහනය සැනසෙල්ල ලබන්න. පස්සේ තියෙන්නේ මිරිඟුව පස්සේ දුවන මුවාට ජලය හම්බෙන්නේ නැහැ වගේම ඒ කර්මකාරයන්ට කවදාවත් සැනසිල්ලක් හම්බ වෙන්නේ නැහැ කර්මය ඔස්සේ ගමන් කිරීමෙන්. පැහැදිලිද? කර්මය ඔස්සේ ගමන් කිරීමෙන් සැනසිල්ලක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ තීරණයක් ඇති කරගන්නවා. හා දැන් මම කර්ම කරන්න හොඳ නැහැ, මේ කර්ම නොකර නිහඬව ඉන්න ඕන කියලා. ඒකත් කර්මය කියලා ඔබට පේන්නේ නැද්ද? අපි මෙහෙන් මොනවා හරි මතු කරලා සංකල්පයක් දුන්නොත් ඒක ගැටෙන්නේ මොන ධනෙටද? කර්ම ධනෙට. දෘෂ්ටියක් දුන්නොත් කර්ම ධනෙට. වචනයක් දුන්නොත් සංඥාවට කර්ම ධනෙට. අපි කියනවා වචී කර්මනේ. බලන්න වචනේ කොහොමද ක්‍රියා කරන්නේ? වචනේ ඇවිදගෙන යන එකක් නෙමෙයිනේ. වචන කියන්නේ ධ්වනියක්, ශබ්දයක්. ඒක ක්‍රියාවක් හැටියට පෙන්වනවා. ඇයි ඒ ක්‍රියාවක් හැටියට පෙන්වන්නේ? කතා කරන නිසා නෙමෙයි. ක්‍රියාවක් කියන්නේ ඒක මුඛයේ ඇතිවන චලන කොටසට නෙමෙයි ක්‍රියාව කියලා කියන්නේ. ඒ වචනේ තියෙනවා අර සංකල්පමය ස්වરૂපය, දෘෂ්ටිමය ස්වરૂපය තියෙනවා ක්‍රියා ස්වરૂපය. කාය කර්ම. ඊළඟට මනස. මොකද මනස හැඩය බලන කොලේක අඳින්න දවසක හાર્ට් එකේ හැඩේ නන් නේද? අඳිනවනේ නේද? හැමෝම හાર્ට් එක පෙන්නනවනේ අර බෝ කොලේ වගේ ඇඳලා. එහෙම නෙමෙයි. මනසේ හැඩේ අඳින්නේ. එතකොට නමුත් මනෝ කර්ම. ඒක කර්ම කිව්වට ක්‍රියා කරන කෙනෙක්. දැන් හොඳින් තේරුම් කරගන්න මේ ධර්මයේ අපි මේ දැනගෙන හිටියේ ඒ දන්නවා නෙමේ, වචන විතර ශබ්දේ විතරයි දන්නේ. දැන් ඕනම කෙනකෙන් අහුවොත් ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවද? මේ රටේ ඉන්න ඔක්කොම කියන්නේ දන්නවා කියලා. මට නම් hina. මං ඇත්තෙම එහෙම දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගන්න කැමතියි. පටිච්ච සමුප්පාදය දන්නවද කියලා අහුවොත් මොකද කියන්නේ? මොකද දන්නේ නැත්තේ? මං දන්නවා. මුදුවරේ කෙටියනම් එහෙම ආදන් වහන්සේ කෙනෙක් කෙටියනම් එහෙම උන්වහන්සේට hina යනවා බඩාල්ලකට. ඒකට හේතුව මොනවද මේ කියන්නේ කියලා හිතනවා. මේ මාර්ගඵලලාභී ආනන්ද හාමුදුරුවන්ටත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ආනන්දේ පටිච්චසමුප්පාදය හරි ගැඹුරුයි. හරි ගැඹුරුයි. එහෙනම් මේ ඔබ මම දන්න ආර්ය අෂ්ටාංග මාර්ගය පටිච්චසමුප්පාදේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෝටියෙන් පංගුවක්වත් තේරුම් අරගෙන නැති වග මතකේ තබා ගන්න ඕන. ඒවා ඒ තරම් ගැඹීර දේවල්. හුදු වචන මාත්‍රයේ පමණයි දන්නේ. ඒව දැනගන්න පුළුවන්කම තියෙන්නේ නුවණින් ප්‍රඥාවෙන්. ජීවිතයට සම්බන්ධ කරමින් අහගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නෝ. ඒ පුරුද්ද මෙහෙදි කඩන්න ඕන. අහනවා නුවණින් විමසනවා. නුවණින් ඒ කරුණෝල රස බලනවා. පැහැදිලිනේ? මෙහෙදි අර අහගෙන ඉන්න මොයි කියන එක තරන්න එපා. නැත්තම් බෑ. මේ මොලේ තියෙනවා මේක සැහෙන වැඩ කරන්න ඕන. තමන්ගේ ඥානාන්විත බව තමන් පෙන්වන්න ඕන. කර්මයෙන් නිදහස් වන්න කළ යුතු කර්මය කුමක්ද? ඔබගෙන් අහන ප්‍රශ්න. කර්මයෙන් නිදහස් වන්න කළ යුතු කර්මය කුමක්ද? දැන් මොලේ දෙන ඔක්කොම දූවිලි පිහිද ගන්න. ඈ ඔන්න හොඳ කොස්සක් හම්බ වුණා. කර්මයෙන් නිදහස් වන්න කළ යුතු කර්මය කුමක්ද? කර්මය කියන මේ ස්වභාවය ක්‍රියාත්මක කරන්න පොඩි ඉන්ධනයක් හැලෙනවා. හරියට වාහනයක පිස්ටන් එක මැදට තෙල් බිඳුවක් වැටුනහම ඒකනේ පුපුරන්නේ. පුපුරුවාම තමයි වේගයක් හැදෙලා වාහනේ ගමන් කරන්නේ. මේ කර්මය කියන එක හැදෙන තැනට පොඩි තෙල් බිඳුවක් වැටෙන. මොකද ඒ තෙල් බිඳුව? චේතනාව. හොඳට විමසිල්ලෙන් බලන්නකෝ. චේතනාවක් දුන්න ගමන් ඒක තමයි පුපුරන්නේ. ඒ පුපුරණ එක තමයි වේගයක් බවට පත් වෙන්නේ, වින්දනයක් බවට පත් වෙන්නේ, සංස්කාර බවට පත් වෙන්නේ, විඥාන බවට පත් වෙන්නේ, සලආයතන බවට පත් වෙන්නේ, ඈ ජාති බවට පත් වෙන්නේ, භව බවට පත් වෙන්නේ. ඒක චේතනා කර්ම. චේතනා නැති කර්ම නෑ. ඕන කර්මයක් චේතනාව නිසා තමයි පත්තු වෙන්නේ. එහෙමනම් මොකද්ද මේ තෙල් දෙන එක තමයි පුපුරන්න හේතුව. මනන් තමන්ට හැකියාව තිබෙනවා නම් චේතනා කර්මයක් නොදී වාසය කරන්න. ඔබේ ක්‍රියාවත් එක්ක ධම ගලපල බලන්න ඔබ ඇත්තටම ධර්මයෙන් කියවෙන තැනද ඉන්නේ කියලා. චේතනා කර්මයක් නොදී වාසය කරන්න හැකියාව තියෙනවා නම් කොහොමද කර්මය දැල්වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ? උත්සාහ කරන්න අනුගත වෙන්න, දහමට අනුගත වෙන්න උත්සාහ කරන්න ඔබේ අධ්‍යාත්මය. මොනම හෝ අන්දමකින් චේතනාවක් බිහි කරන්න නැතුව ඉන්න තත්ත්වයට ඔබ හැඩගැහෙන්න. මට ඒක අනක් හැටියට කියන්න බෑ, දහමක් හැටියට කියන්න බෑ. ඔබ ඒක තේරුම් ගත යුතු දෙයක්. මොකද හැම වචනයක්ම ක්‍රියාවක තුල පිහිටා තියෙන නිසා වචනයට වඩා දෙයක් ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ටිකක් ඔරුවලට බරපතල දේවල් මේවා. එකයි මේ ධර්මයට වැඩි අය යොමු නොවන්නේ. මොකද හේතුව අතිශය වේගවත් ප්‍රඥාවක් තියෙන අයට පමණයි මේ ධර්ම ප්‍රයෝජනවත් වන්නේ. ඒකාන්තයෙන් මේ භවයේදීම මාර්ගඵලයක් උදෙසා නිවන් මඟ උදෙසා උපකාරක ධර්ම. සමහර කරුණු තියෙනවා සිත් වලින් අත්හරින්න උත්සාහ කළාට අත්හරින්න බෑ. ඒ සංස්කාරය, ඒ චේතනාව, ඒ මතකය තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් ඇති යම් කුසල අකුසල විශේෂයෙන් තමන්ගේ පැත්තෙන් යම් අඩුපාඩුවක් තියෙන කාරණයක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. කාට හරි අපගෙන් අසාධාරණයක් වෙනවා, අයුක්තියක් වෙනවා කියලා යම්කිසි කෙනෙකුට, යම්කිසි කෙනෙකුගේ යම් විශේෂින් තව කෙනෙකුට අසාධාරණයක් වෙනවා. ඒක අසාධාරණයක් වුණහම බාහිර මතවාදයේ මොනතරම් හැදුවත් හැබැයි චේතනාව විසින් ඒක හරියටම හඳුනාගත්තොත් ඒක තමන් කළේ අසාධාරණයක් කියලා. ඒ චේතනාව තමන්ට මොකද කරන්නේ? තමන්ට වාදද ඒක නිවැරදි කරන්න. ඒක නිවැරදි කරන්න. ඒක හරිනේ. ඔය පොඩි පොඩි ඔය ටොයිස් බඩු පළුතුරු ඔය මල් විකුණන අය එහෙම ඉන්නකොට සමහරලාට හාමුදුරු කෙනෙක් මල් ටිකක් කෙල්ලුවාම ඒගොල්ලෝ වැඩි විශේෂයෙන් අපිට පොට්ටක් තව අඩු කරලා රුපියල් 25 මල 20ට දෙනවා. දැන් අපි ඒ දුනාට දන්නවා මේ මිනිස්සයා හරි බොහොම අමාරු ජීවත් වෙන කෙනෙක් මේ කටයුතු කරගෙන කියලා. එතකොට එයාගේ ශ්‍රද්ධාවෙන් එයා 25 එක 20ට අඩු කළත් අපි කරන්නේ ඊතුරු සල්ලි ටික ඔයා තියාගන්න කියලා එනවා. එකෙන් අපිට සතුටක් දැනෙනවා. එකක් අපේ පරිත්‍යාගයක් කළා වෙන. ඒගොල්ලොත් හර විදියට චේතනාවෙන් කටයුතු කිරීමෙන් ඒගොල්ලන්ට පිනක මේ චේතනාව ඔස්සේ සිද්ධ වෙනවා. ඒත් ඒ විදියට සාධාරණයි කියලා විදියට තේරෙනවා. එහෙම දෙයක් තියෙනවා. හිතට තේරෙනවා. ඉතින් හිතේ ඒ වලේ ආකාරයෙන් තවන්න නිවැරදි කර ගන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා සමාව ගත්තේ නැති වුණොත් ඒක නිවැරදි කරගත්තේ නැති වුණොත් තමන්ගෙන් මොනවා හරි වචනයෙන් වෙන්න පුළුවන් බැනුමකින් චෝදනාවකින් හරි අම්බිසි කෙනෙක්ගේ හිත රෙද්දවීමක් කළා තිබුණොත් එහෙම ඒක එනවා නේ මානසික පීඩාව වශයෙන් මව්පියන් වෙනුවෙන් වෙන්න පුළුවන් දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන් ස්වාමියා වෙනුවෙන් වෙන්න පුළුවන් ස්වාමි දියණිය වෙනුවෙන් වෙන්න පුළුවන් මොනවා හරි තමන්ගේ අතින් වරදක් වුණාම ඒකට ඒ නිසා ඒක ප්‍රායෝගිකව සමාව ගන්න. ternary අර එක්තරා දෙවියෙක් කියලා කියනවා. නමුත් දෙවියෙක් හරි මිනිස්සෙක් හරි පලාතේ හිටපු කෙනෙක් අනේ බෙඩ සිටුතුමන්ට කියනවා ඔබ දුප්පත් උනේ බුදුහාමුදුරුවන්ට සලකන්න ගිහිල්ලා නේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඔබ මා මේ අසල මගේ එතුමට අයිති ඉඩමක හිටියේ මගේ ඉඩමකවත් ඔබ වාසය කරන සුදුසු කෙනෙක් නෙමෙයි ඔබ ඒ තරම් පාපේ තරම මිනිස්සේ ඇයි ඔය දේවල් කරන්න මේ ධනය වගේ දෙයක්ද මට ලැබිච්ච දේ මේ මිලමුදලින් ගණන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබ මහ පාපී දෘෂ්ටියක් දරන පුජ්‍යලයෙක් කියලා දැන්නා. ඊට පස්සේ ਉਹ සමා වෙන්න කියලා කිව්වා. සමා වෙන්න කිව්වහම ඔහුට කියපු දේ තමයි ඔකට මගින් නෙමෙයි සමාව ගන්න ඕන. ඔක සමාව ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ. බුදුහාමුදුරන්ටයි ඔබ මේ දේ කිව්වේ කියලා ඊට පස්සේ බුදුහාමුදුරන් සමාව ගන්න කියලා සැලසුවා. නැත්තම් මොකද වෙන්නේ? අරයාගේ තිබුණු ඒ පාපී දෘෂ්ටිය හේතුවෙන් එයාට ලොකු මානසික විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් බලන හැමතිස්සෙම තමන් එක්ක කැළඹෙන දේ මොකද්ද කියලා බලන සායනස මෙන්න මේ දේ තමයි මට අතහැර ගන්න බැරි. මෙන්න මේ අසාධාරණේ වුණයි කියලා මගේ හිත විඳවනවා. ආදි වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි දේවල් තමන් නිවැරදි කරන්නට උත්සාහ කරනවා. වරද කියන එක සෑහෙන බලපවත්තන දෙයක්. ඉතින් මම ඒක හොඳට අත්විඳලා තියෙනවා. මට මතකයි මම ඒක වරක් තරුණ කාලේ සිරිපාද යද්දී සිරිපාද යනකොට කඩවල් තියෙනවනේ විහිළුවට ඇති දෙයක් නෑ. මේ විනෝදෙට කරපු වැඩක් ඒක. මොකද්ද? අර සිරිපාදේ කඩේකින් දොඩම් ගෙඩියක් හොරගම් කරන් ගියා. එකක් සල්ලි වලට ගත්තා අනිත් එක උඩ දාලා සාක්කුවේ දාගත්තා. දැන් එකක් සාක්කුවේ එකක් අතේ අරගෙන යන කම්ම මනසට වද දෙනවනේ. අර කියපු සන්තෝෂය තමන්ට තිබුණු හරීම ප්‍රීතිමත් බව සැහැල්ලුව සම්පූර්ණයෙන් නැති වුණ අර දඩංගෙඩිය හොරකම් කරපු වෙලාවේ ඉඳලා. පස්සේ මම මගට යනකොට මගේ හිත දැන් වලක්ව ගන්නව බෑ. මම හිතෙන් හිතනවා හරි ඔච්චර වද දෙන්න එපා. මං එනකොට සල්ලි දෙන්නම් ඕකේ. ඊට පස්සේ මගේ හිත රිලැක්ස්. ඊට පස්සේ මට හරියටම නෝට් නෑ මොන කඩෙන්ද ගත්තේ කියලා. කඩවල් දෙක තුනකටම රුපියල් 10 දීගෙන ආවා. මොකද මේ කඩේ වෙන්නේ නැති කියලා. ඒකටත් දෙනවා. ඊළඟ පල්ලෙහා කඩේට ගියාම හිතනවා මේ කඩේ වෙන්නේ නැති කියලා. ඒ කඩේටත් දෙනවා. දීලා යනකොට මම කිව්වා මේ කඩේ මේ මහත්මයා නෙමෙයි හිටියේ නෝන මහත්මිය වෙන්න ඕන. ඊරෑ යද්දි මම මේ කඩෙන් දොඩම් ගෙඩියක් හොරකම් කරන් ගියා, ඒකේ සල්ලි මේ. අර මහත්මයාට අර එකට යනවා තරහයි සතුටයි එකට එනවා. මොකද ඒ හොරකම් කරන්න තරහ යනවා, සල්ලි දුන්නාම සතුට හිතෙනවා. මෙයා හැ කියලා මිනිහට හිතා ගන්න බෑ මම තරහ ගන්නවද මේකට ස්තුතිවන්ත වෙනවද කියලා. ඉතින් අරක අරක නිරවුල් කරේ නැත්තම් මොකද වෙන්නේ? හිත කියනවා නරක වැඩක් කළේ. අර බොහොම දුප්පත් මිනිස්සු අර සීතලේ අර දුක් ගැහැට විඳගෙන ගොඩාක් දුර ඔය දඩම් ගෙඩියක් ගෙනල්ලා ඔක විකුණන්නේ, ඕක හොරෙන් ගියාම මහා හැද වැඩක් කියලා. ඉතින් ඕක සමහරලාට ඔක තියෙන මේ පාසල් ළමයින්ගේ තරුණ වියේ අයගේම තියෙන බියුම් බෝතලයක් එහෙම හොරෙන් එහෙම විවුවාම ඒක හරි සතුටක් තියෙනවලු. ඒක විනෝදෙට කර සල්ලි නැති අය නෙමෙයි, සල්ලි දෙන්නත් පුළුවන්. අර රටක ජනාධිපති කෙනෙකුත් හිටියේනේ, එයාට එහෙම ඒක ජනාධිපති සල්ලි තියෙනවා. ඒ නමුත් හොරකම් කළා මේකේ තියෙන ආශාදය. හැබැයි ඒකේ අර ආශාදය කියන එක තුළ තියෙන අර වේදනාකාරී தත්ත්වය, ඒ වේදනාකාරී தත්ත්වය නැති කරන්න තියෙන එකම දේ තමයි ඒක નિවරදි කරන්න ඕනේ. දැන් අරක නොදුන්න නම් මොකද වෙන්නේ? දිගටම හිත පීඩාවට පත් කරනවා. එහෙනම් බලන්න ඔබත් මොකද්ද? ඔබෙහි ඔබේ සිත දිගටම යම් පීඩාවකට පමුණවන දෙයක් තියනවද? ඒක නිවැරදි කරන්න ඕන. එහෙම නිවැරදි කළා කලේ නැත්තම් මොකද වෙන්නේ? Tamanට ඒක හරියන්නේ නැහැ වගේ දැනෙනවා. දැනනවානේ? හිතට දැනෙන දේ විතරයි තාම ප්‍රබලව සංවේදීව Tamanට දැනනවා. ඒ සුළු දැනෙන හැම දෙයක්ම ඕනේ. Tamanට තියෙනවනේ දැන් අපි වාහනයකින් ගමන් කරද්දී පන්නගෙන යන්න පුළුවන් ගැටිතිවලවල් ගැප් තියෙනවා. ඒවෙන් අපිට අපේ වාහනේ පන්නගෙන යන්න පුළුවන්. හැබැයි බැරි දේවල් තියෙනවා. මහා කානුපද්ධති ලොකු ගැප් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අපිට ඒව බහැලා ඒ ගල් ගෙඩි හරි ඒ අතු හරි අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මාර්ගය වෙනස් කරන්න හරි සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අපේ හිතට දැනෙන ප්‍රබල දේවල් තමයි විශේෂයෙන් නිර්වාණ ධර්මය ආවරණය කරන නීවර ධර්ම බවට පත්ව අපේ මනසට පීඩා දෙන්නේ. දැන් මම මේ මුකුත් උගන්වන්නේ නෙමෙයි, ඔබේ මනස තුලින් ධර්මය කොහොමද තේරුම් ගන්න කියන එක මේ කියලා දෙන්නේ, වටහලා දෙන්නේ. එහෙනම් බලන්න මොනවද පීඩා දෙන, දිගින් දිගට පීඩා දෙන කාරණයක් තියනවාද? මොනවා හරි දිගින් දිගටම හිත ප්‍රබල ලෙස පීඩා දෙන කාරණයක් තියෙනවා. සමහරලාට කරපු අඩුවක් පාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ළඟ තියෙන බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. යම් බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. ඒක ඉෂ්ට වුනේ නැති වුනහම එහෙම තත්ත්වයක් එනවා. දැන් සමහර අය මැරෙන්නෙත් නෑ ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන තුරු. සමහර අම්මල තාත්තල කියනවා අනේ මේ කෙල්ල විවාහ වෙලා පසාදයක් බඳලා දැකලා මම මැරුණත් කමක් නෑ කියලා. එහෙම අය ඉන්නවා. මොකද වෙන්නේ අයිය? ඕ ඒගොල්ලෝ හිතාගන්නේ මේ මැරෙන්න හදන්නේ. මේ මිනිස්සු මේ ඉපදිලා ඉන්නේ දහමත් තේරු කරගන්න නෙවෙයි, මැරෙන්න. මැරෙන්නේ මොකටද? නම් තේරුම් ගන්න මැරෙන එක ඒක මරණ දවසට වේ. එතකන් ජීවත් වෙන්න. නම්ත් තේරුම් කරගන්න. සමහර අය මේ ධර්මයේ පිළිබඳව හිතන්නේ මේ මැරෙන්න කලින් කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් මැරෙන කිට්ටු වෙනකම බණහන්න වේ. එහෙම නෙමෙයි. මම මේ සතියේ මේ මාසේ මම අවබෝධ කරගන්න ඕනේ ඈ කියලා මේ ළඟම අදිෂ්ඨානයක් තියන්න ඕන. වීරයවන්ත වෙන්න ඕන ටිකක්. සමහර චේතනා කර්ම බිඳ දාගෙන යන්න වීරයවන්ත වෙන්න ඕන. එතකොට වීරියෙන් අපිට ප්‍රහාණය කරන්න හැකියාවක් තියෙනවා. නැත්නම් ඉතින් අපිට හැම එකකටම සැලෙන්න වෙනවනේ නේ. ධර්මයෙන් නොමග යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා වීර්යවන්ත වෙන්න ඕන. ඉවසීමෙන් සමහර දේවල් ප්‍රහාණය කරන්න ඕන. විදර්ශනාවෙන් සමහර දේවල් අපි ප්‍රහාණය කරන්න ඕන. විදර්ශනාවෙන් ඒක බලලා වෙන වැඩි කරන්න ඕන. එච්චරයි. ඒ සාධාරණික තත්ත්වය හදාගන්න. තමන්ට අගයක් නොදී ඉන්නත් එපා, තමන්ට අදිතක්සේරුවක් ලබා දෙන්නත් එපා. තේරුණානේ? තමන්ට අගයක් නොදී ඉන්නත් එපා, තමන්ට අදිතක්සේරුවක් ලබා දෙන්න එපා. තමන්ට අගයක් නොදුන්නොත් මොකද වෙන්නේ? ඕ, තමන්ට අගයක් නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. මේ සමාජය තුල ගොඩක් දෙනෙක් බලන දෙයක් නෙමෙයි ඔය චේතනා ස්වરૂපය. නමුත් චේතනා ස්වરૂපය අනිවාර්යයෙන්ම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. මොනෝහරි චේතනා ධර්මයක් හිරවීම නිසාම තමයි ධර්ම අවබෝධය කරා ගමන් කරන්නේ නැත්තේ. මාර්ගඵල අවබෝධය කරා මනස පුඩු නැගෙන්නේ නැත්තේ ඇයි? චේතනා ධර්මයක සිරවීම නිසා. අර නීවරණ ධර්ම කියලා අපි පැහැදිලි කරන දේවල් වලින් එහෙක සිරවීම නිසා. නීවරණ ධර්ම කියලා දෙන්න ඕනේ නෑනේ නේ? ඒවා නිසා. සේවනයෙන් ප්‍රහාණය කළ යුතු දේවල් තියෙනවා. යා අන්නාසි කෑල්ලක් කන්න ආසාවක් තියෙනවා. ඒ ඔය මනුස්සය අන්නාසි මෙහෙමයි වැඩක් නැහැ, ඕවා සතර මහා භූතයෝ ඕවා කුණු වෙනවා කියලා හිත හිතා ඉන්න ඕනේ නැහැ. අන්නාසි කිදිහක් කෑවම ඉවරයි. රස දුස්නාව ඉවර වෙලා යනවා. හරියට අර දොළ දුක වගේව තියෙනවා. තේරුණානේ? දල දුක වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ඉතින් මේ කරුණාවලින් Taman තේරුම් කරගන්න ඕන මට මොන පියවරින්ද මේක ප්‍රහාණය කරගන්න පුළුවන් කියලා බලන්න ඕන. දැන් වතුරු පිපාසයක් වෙනවා, බණ අහනවා, බණ ධර්ම ඇහෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් Tamanට අර භාවනාව ප්‍රකට වෙන්නෙත් නැහැ. දැන් මේ පිපාසය වගේ එකක් මේ වීර්යෙන් හරි මේ විදර්ශනාවෙන් හරි මේ එහෙම ප්‍රහාණය කළ යුතු කාරණයක් වෙන්නේ නැහැ. ඒක අපිට සේවනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. වතුර ඉදිරියට බිව්වා ඉවරයි. ඒක තමයි ආශ්‍රය කිරීමෙන් ඒ ප්‍රායෝගික කරගීමෙන් අපිට ඒක ඉවර කරන්න පුළුවන්. එච්චරයි. නැත්නම් ඉතින් තමන්ගේ මනස පීඩාවටපත් වෙනවා, ශාරීරික පීඩාවටපත් වෙනවා. එතකොට අපි තේරුම් කරගන්න ඕන මේක කොතනින්ද අපි මේක විසඳන ගන්න පුළුවන් කියලා තේරුම් කරගන්න ඕනේ. එහෙම නෙමෙයි, දැන් අපි හිතනවා තාපාරය යන කාගේ හරි ලොකු වාහනයකට ආස හිතෙනවා. මම මේක කොහොම හරි සේවනයේ ප්‍රහාණය කරගන්න ඕන කියලා ඉස්සුවත් වාහනේ. ඒව කරන්න බෑ. එතකොට තේරෙනව නැහැ මම මේක දැන් විදර්ශනාවෙන් ප්‍රහාණය කරා. දැන් වාහනයක් ගන්න එක්ක පස්සෙන් මේක ගිහිල්ලා නැයි වෙලා ලීසින් දාලා එහෙම කරන්නත් කියොත් ඒක ලොකු කටලෙවිලා. ඒ නිසා මේක විදර්ශනාවෙන් නෑ. එහෙමනේ මේ ඒක එතනින් නෙමෙයි තියෙන්නේ මනසට කියලා දෙන්න ඕනේ. ඒක එතනින් නෙමෙයි තමන්ගේ අවබෝධයේ තියෙන තුලින් කියන්න ඕන. දැන් ඒ මිනිස්යාට ඒ වගේ එකක් තියෙන්නේ මේ ප්‍රායෝගික தത്വයේ අවශ්‍යතාවයක් මත නේද? එතකොට මට මම කරන වෘත්තියත් එක්ක මට මොකද්ද ගැළපෙන්නේ නේද? මට කොයි විදියටද ඒක පවතින හැකේ. දැන් අර කවුරු හරි මිනිස්සෙක් ලොකු සෙරප්පු දෙකක් දාගත්තා කියලා මේ සයිස් සෙරප්පු දෙක මට දාන්න ඕනේ කියලා එහෙම කරන්න බෑනේ. කකුල සයිස් එකට සෙරප්පු දාගන්න ඕනේ. ඒක ප්‍රායෝගික අවශ්‍යතාවයක් නම් ඒක ඉෂ්ට වෙන්න ඕන. ඒක තෘෂ්ණාවක් නම් ඒක ප්‍රහාණය වෙන්න ඕන. ඒ නිසා මම කියන්නේ හැමදේම අවශ්‍යතාවය මත ගන්න. දැන් පිටරට උදුවේ දිහා බැලුවහම මේගොල්ලෝ හැම විටම ඒගොල්ලන්ගේ වාහන පාවිච්චි කරන්නේ අවශ්‍යතාවය මත. දැන් ගොවියෙක් වුණාම ගොවියෙකුට අවශ්‍ය වාහනේ තමයි ගන්න. කැබ් රථ වගේ, ඒ වගේ ට්‍රක් රථ වගේ දේවල් ගන්න. ඒ වගේ අවශ්‍යතාවය මත කටයුතු කරන්න ඕන. පැහැදිලිද? මනසේ මුකුත් නැත්නම් අපි මොකද කරන්න ඕන? ඒ විවේකය, මානසික විවේකය තුල වාසය කරන්න ඕන. මානසික විවේකයෙන් වාසය කරන්න. දැන් ගෙදර වැඩ නැති දවසට සමහර අය යන රස්තියාදු ගන්න. ඒකෙන් විකල් මොකද වෙන්නේ? පවු රැස් වෙනවා, ධනෙ විනාශ වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ගොඩක් දේවල් වෙනවා. රස්තියාදු යන්නේ. වැඩ නැත්නම් මොකද කරන්නේ? වැඩ දවසට හොඳ තමන්ගේ විවේකයෙන් වාසය කරනවා. තමන් සුසු විදියට තමන්ගේ තියෙන දේවල් රාජකාරී ටික කරගෙන පාඩු ඉන්නවා. ඒ වගේ තමන්ගේ අධ්‍යාත්මය තුළ ඒ අධ්‍යාත්මික විවේකයක් ලැබිලා තියෙනවා නම් මොකද කරන් තියෙන්නේ? විවේකය වාසය කරන රහතන් වහන්සේලා නේද මේ විවේකයෙන් වැඩ ඉන්නවා කියලානේ කියන්නේ. විවේක සෝයෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. නමුත් ඔය විවේක සෝයෙන් ඉන්න බෑ හැමෝටම. දැන් ඔය ඇත්තොත් ඉන්න විවේකයක් තියෙනව ගෙවල් වල. ඒ විවේකේ දරාතන් වාසයලගේ විවේකය. මාර්ගඵලලාභී කෙනෙක්ගේ දර්ශන විවේකේ එකද? නෑ ඒක නෙමෙයි වෙන විවේකයක්. අර පුඩු එකට වෙලා හාන්සි වෙලා ඉන්නේ විවේකේ නෙමෙයි. ඒ විවේකේ කාය විවේකේ නේ නේද? මේක මානසික විවේකය. මානසික විවේකය. ස්වභාවය තුල නොයි ඒ විවේකය ලැබිලා තියෙනවා. ඇයි? අවබෝධය නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පස්සේ දුවලා පිළිසරණ නැත, පිහිටක් නැත. සකනනාසේ දිව ශරීරයේ පස්සේ දුවලා පිළිසරණක් නැත, පිහිටක් නැත කියන යථාහවබෝධයේ සිද්ධ වෙලා. සංකල්පය නෙමෙයි. සංකල්පය යථාහවබෝධයයි කියන්නේ දෙකක්. දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආපු මට තියෙන ඕස්ට්‍රේලියාවේ යථාහවබෝධයයි ඕස්ට්‍රේලියාවට නොගියපු ඔස්ට්‍රේලියාව පිළිබඳව පොතපතින් සහ ෆොටෝලින් දැකුව අයට තියෙන සංකල්පයයි දෙක අතර යාට තියෙන සංකල්පය ගිහිල්ලා ආපු කෙනාට තියෙන්නේ ඕන කෙනෙකුට යථා අවබෝධය. ෆොටෝ එකෙන් දේශගුණේ දැනෙන්නේ නැහැ. සංකල්පයේදී දේශගුණේ දැනෙන්නේ නෑ. ඒ වගේ මේ අධ්‍යාත්මික අවබෝධය කියන්නේ ඒ වගේ දෙයක්. සංකල්පය නෙමෙයි යථා අවබෝධය. යථා අවබෝධය තුළ තියෙන සංකල්පයට වඩා ගොඩාක් වෙනස් දෙයක්. ඒක උමන ආකාරයෙන් වෙනස් වෙනවද කියන්න බෑ. යථා අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. විවේකයෙන් වාසය කරන කෙනා මොනවද කරන්නේ? විවේකයෙන් වාසය කරන කෙනෙක් මොනවද කරන්නේ? එයාට මේ ක්‍රියාවන් ටික ඉවර වුණ නිසා එයා ඕෆ් එකේ ඉන්නවා, ඕෆ් කරගෙන ඉන්නවා, වැඩ අවසන් කරලා ඉන්නවා. මේකට කියනවා බ්‍රහ්මචර්යාව අවසන් කරන ලද කියලා. ඔව් ඔව් තේනවනේ. මනපොතේ කියන ලස්සන තියෙන බ්‍රහ්මචර්යාව අවසන් කරන ලද. බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? බ්‍රහ්මය ලෝව මැවු කෙනා. බ්‍රහ්මචර්යාව කියන්නේ අපේ අය ඉන්නේ හිතන් ඉන්නේ කසාද බඳින්නේ ඉන්නේ කියලා. කසාද බඳින්නේ ඉන්නේ එක නෙමෙයි, බ්‍රහ්මයාගේ නිර්මාණය. ඔහුගේ චර්යාව තමයි මේ මිනිස්සු ළඟ සියලු දෙනා ළඟ තියෙන. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන. ඔය ඔක්කොම කෙලෙස් ටිකත් එක්කම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබීම, ආසා, බලාපොරොත්තු, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැන. ඔය තමයි බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මය නම් නැව්වේ බ්‍රහ්මයේ ක්‍රියාවලිය තමයි ඔය තියෙන්නේ. බ්‍රහ්මචර්යාව. නමුත් අපි සිල් සමාදන් වෙනකොට හොඳටම මතක තියාගන්න අපි සමාදන් වෙන්නේ අබ්‍රහ්මචර්යා කියලා. ඒ කියලා කියන්නේ බ්‍රහ්මචර්යාවෙන් අපි අයින් වෙනවායි කියන එක. ඒ නිසා සාසන ධර්මයේ හරි ලස්සන තැනකින් වෙනස් කරලා තියෙනවා. අපි ආයි එක බණට අබ්‍රහ්මචර්යා පැහැදිලි කරන්නේ බ්‍රහ්මචර්යාවේ. කසාද බඳින්න නැතුව ඉන්න එකටම තමයි කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා. ඉතින් ඒක නෙමෙයි. බ්‍රහ්මචර්යාව කියන්නේ මානව ස්වභාවය, මානව ලක්ෂණය. ඒ කියන්නේ අපි දෙවියෝ දහන කට්ටිය කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. එහෙනම් දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ක්‍රියාත්මක වෙන තත්වයක් මොනෝ? ඒක අවසන් කරනවා. දැන් මම දෙවියන්ගෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙමෙයි, බ්‍රහ්මයාගෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙවෙයි. මම ලෝකයේ ඉක්ම වූ කෙනෙක්. මම දෙවියොයි බ්‍රහ්මයොයි ඉක්මවා වාසය කරන කෙනෙක්. නේද? දෙවියෝ බ්‍රහ්මයෝ ඉක්මවා වාසය කරන කෙනෙක්. මාතර දෙවියන් පේනවද? සමහර මිනිස්සු දෙවියෝ ළඟට යන්න දුක් විඳින්නේ. අපිට හැකියාව තියෙනවා දෙවියෝ බ්‍රහ්මයෝ ඉක්මවා වාසය කරන්න. මලාට පස්සේ නෙමෙයි මේ දැන්. මේ දැන් ඒ නිසා මෙවැනි ධර්මයක් තුන් ලෝකේ හොයාගන්න හරි අමාරුයි. සද්ධර්මය අති දුර්ලභයි. දෙයියොත් ප්‍රාර්ථනා කරන්නේ මේක, රක්මයත් ප්‍රාර්ථනා කරන්නේ මේක. මේ උත්තරීතරත්වය බුදුහාමුදුරුව විනාශ කරන්න පුළුවන් කියලා හිතනවා ඇති මුස්ලිම් අය. එහෙම නැත්නම් සමහර ආගමිකයෝ කවදාවත් බුදුහාමුදුරුව විනාශ කරන්න බෑ. ඒකට හේතුව හැම කෙනෙක්ගේම හිතේ ඇතුලේ බුදුහාමුදුරුව ඉන්නවා. හැබැයි යා ඉස්සරහට අරන් ඉන්නේ යකා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. මුස්ලිම් කෙනෙක්ගේ හිත ඇතුලෙත් ඉන්නවා බුදුහාමුදුරුවෝ. කතෝලික කෙනාගේ හිත ඇතුලෙත් ඉන්නවා බුදුහාමුදුරුවෝ. මොන ආගමක කෙනෙක් වුණත්, වැඩි නායකයෙක් වුණත්, ඇමසන් වනාන්තරයේ වුණත්, අබෝජනිස් කෙනෙක් ළඟ වුණත් බුදුහාමුදුරුවෝ ඉන්නවා හිත ඇතුලේ. ඒකේ ප්‍රසිද්ධිය එන්නේ යා ඉස්සරහට අරගෙන ඉන්න එක්කෙනා විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ අයින් කරන්න බෑ, විනාශ කරන්න බෑ. මේ ලෝකේ උපදින හැම සත්වයෙක් තුළම බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒ දැතුලේ ඉන්න එක තැම්පත් වෙලාමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තුලින් ධර්ම අවබෝධය ඇති කරගත්ත විවිධ ආගමිකයෝ ඉන්නේ. ඒ නිසා හැම කෙනෙක්ගේම හිත ඇතුලේ ඉන්න. දැන් ඔයත් අගේ හිත ඇතුලේ තියෙන බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ හැම දෙයක්ම දකිනවා ඔබ හිතන පත. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න, මේ වගේ ඒවා හිතනකොට බුදුහාමුදුරුවෝ දැක්කොත් බුදුහාමුදුරුවෝ මොනව හිතයිද කියලා හිතන්නේ. හිතනකොට බුදුහාමුදුරන්ට පේනවා. බුදුහාමුදුරුවෝ සමහරලාට කතා කරනවා. බුදුහාමුදුරුවෝ කියන දේ අහන්න ඇති වෙලාවල් තියෙන පුළුවන් නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කතා කරනවා. බුදුහාමුදුරුවෝ අනුශාසනා කරනවා. පුළුවන් නම් අහුම්කම් දෙන්න ඔබේ හදවත ඇතුලේ. මාරය එක පැත්තකින් කතා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වහම මම පොල් ගෙඩිය රුපියල් 28ට දෙන්නම් කියලා. මාරය කියනවා මං දෙන්නම් රුපියල් ගෙඩිය, පොල් ගෙඩිය රුපියල් 5ට. රුපියල් 5ට දෙන පොල් ගෙඩිය යන්න යනවා, 28ට දෙන පොල් ගෙඩිය එපයි කියලා. හැබැයි හම්බෙන්නේ මාරගෙන් පොල් කොම්බය. හරියට නූතනේ ඡන්දදායකයන්ට වෙන දේ වගේ නේ. අඩුවට කන්න ගිහිල්ලා දැන් කෙලවිලා ඉන්න ඔබලාගෙන. දූරදර්ශී ඥානෙ නැතිකම, අඥානකම. රටේ බහුතරයේ අඥාන වෙනතුරු රටේ පාලකයෝ නායකයෝ අඥානයි. ඒ නිසා මිනිස්සුන්ට බනවලින් හිතන්න පුරුදු කළේ, ඉගෙනවීමක් කළේ, කිසි දෙයක් උගන්වන්න එපා, හිතන්න පුරුදු කරන්න. එයා තුලම මේ අවශ්‍යතාවය පැන නගිනතුරු සිටින්න මම උනන්දු වෙන්නේ නැහැ. මම ඔය ඇත්ත ළඟම නිවන් ධර්මයේ අවබෝධ වෙන උනන්දුව ඇති වෙනතුරු සිටිනවා. ඒ ඇති වුණු මොහොතේදී අපි උදව් කරනවා. නැත්තම් මේක බලෙන් අපි කරේ කියලා දෙන්න ගියාම අපි මේගොල්ලෝ දෘෂ්ටිගත කරනවා, අලුත් ආගමක් උගන්වනවා, ඈ අලුත් දේ මේකයි මේක එහෙම කියලා චෝදනාත් වෙනවා. දැන් ඒක මොකවත් වෙන්නේ නැහැ. ඒක කියලා දෙන්නේ වැඳලා පොදලා සත්කාර කරලා පඩික්කම් හොදලා අතුපතු ගාලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින කෙනෙකුට පමණක් අගේ ඇති ධර්මය කියන්නේ වටිනා දෙයක් එහෙම නිකන් දෙන්නේ. දැන් ඔබ වටිනා ත්‍යාගයක් ඔය නිකම්ම නිකන් කෙනෙකුට දෙනවද කාට හරි? දෙන්නේ නැහැ. ඔබට ඉතා හිතවත් ලැබි කුළුපග ඔබේ සිත් දිනාගත් කෙනෙකුට තමයි ඔබ ඒ වටිනා ත්‍යාගය දෙන්නේ. සන්දර්මයක් තේමයි. සන්දර්මයක් ලැබෙන්නේ මේ වගේ අයට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ අය සොයාගෙන යනවා. මේ ධර්මයට ලැබි අය, ධර්මකාමී අය, ධර්මයට පැහැදුණු අය, ධර්මයේ සොයන අය මේ අය කියලා. ඒ අයට ගිහිල්ලා මේ ධර්මය ලබා දෙනවා. ඉතින් මෙතන ඉන්නේ ගොඩාක් දෙනෙක් ඒ ධර්මානුසාරයේ පිටස ඒ ඇත්තන්ට කියලා දෙනවා. හොඳ මනසවල් ටිකක් තියෙනවා. දැන් මේ හැමෝමගේම අද ඉන්න පිටස දිහා බැලුවහම එහෙම නරක දුෂ්ට මනසක් අහු වෙන්න තරම් කෙනෙක් නැහැ. කොහොම සොඳුරුයි හැමෝම ධර්මකාමී ධර්මයේ පිළිබඳව සද්ධාවක් තියෙන හැමෝම ඉඳලා හිටලා එනවා මහා කුණු වෙච්ච මනස් දෙක තුන. අර මනස අහුවෙච්චකම මට අනිත් අයට මුකුත් කියන්නත් බැරි වෙනවා. හේතුව ඒ කුණු හොයන අදහසින් එනවා. අගුණ හොයන අදහසින් එනවා. විවේචනීය මනසින් ප්‍රතික්ෂේපිත මනසින්ම ධර්මය අහනෝ වෙන මාර්ගයක් ඔළුවේ තබාගෙන ඉන්නෝ. ස්වාධීන නෑ, නිදහස් වහන ස්වභාවය නැති අය ඉන්නෝ. එහෙම දවසට ඉතින් අපිරිසුදුයි ධර්මශාලා. ඉඳලා හිටලා කෙනෙක් හම් වෙනවා. එහෙම වෙනවා. ඒගොල්ලෝ වැඩි දවසක් එන්නේ, එක දවසක් වගේ ආවා, ආයෙ එන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් වරක් දෙකක් ඇවිල්ලා හිමින් සැරේ ඒගොල්ලොන්ගේ අභිමතය මෙතන හරියන්නේ නැහැ, කරගන්නත් බෑ. ආමුදුරු හොඳ වගේත් පේනෝ ඈ, ඕන පොටකට හරියන විදියටත් ඉන්නෝ, මෙතන හරියන්නේ නැහැ කියලා දාලා යනවා. ඒකේම තමයි. ඉතින් ඔබ අත්හරින්න, අල්ලගෙන ඉන්නේ මොකද්ද? හඳුන ගන්න අත්හරින්න. අල්ලගෙන ඉන්නේ මේකත් අල්ලගෙන දත මිටි කරගෙන එහෙම කරගෙන ඉන්න එපා. අත්හරින්න. වේදනාකාරීද? හොඳින් තේරුම් ගන්න ඒක අත්හරින්න. තේරුණානේ? විශේෂයෙන් ඔළුව යොමු කරගෙන මොනවත් කරගන්න එපා. දැන් අපි හිතමුකෝ, ඔන්න මට එක දවසට මේ වෙලාවටම තව හරි, මට මේ වෙලාවටම තව වැඩසටහනකට ආරාධනා කරනවා. දැන් මට මේ දෙකම මේ සමබර කරගන්න අමාරුයි නේද? එතකොට මම මොකද කරන්නේ? එකක් අත්හරිනවා. ඒ අත්හැරීමෙන් වැඩසටහනක බොහොම කටයුතු කරනවා. තේරුණානේ? එකක් අත්හරිනවා. කොහොමද ඒක අත්හරින්නේ? මනසින්ම තේරුම් අරගෙන මට මේක මනසට දාගන්න බැහැ. මේ වැඩේ මට කරන්න බැහැ. මට හරියන්නේ නැති, මට ගැළපෙන්නේ නැති මොකක් හරි දේශනයක් කරන්න කියලා කියනවා. මට තාරකා විද්‍යාව පිළිබඳව මේ දේශනයක් කරන්න කියලා කියනවා. මම තාරකා විද්‍යාව අධ්‍යයනය කළ නැත්තම් මොකද කියන්නේ? මම ඒක කරන්න දන්නේ නෑ. මම ඔය ඉන්න ග්‍රහයන් ගැන අන්ටික දන්නෙත් නෑ, දුර ප්‍රමාණය දන්නෙත් නෑ, ඒවයේ ස්වභාව ලක්ෂණ වැඩි මම කරගෙන ගියේ නෑ. මගේ විෂය ඒක නෙමෙයි, ඒ නිසා මම දන්නේ නෑ. ඒ නැත්තම් මට ගණිතය උගන්වන්න කියලා කියනවා. මම කියනවා මම ගණන් පැත්තේ නිතරම කටයුතු කරන්නේ නෑ. පොඩි ළමයෙකුට අඩු කරගන්න, වැඩි කරගන්න ඉගෙනුවට, බෙදන්න ඉගෙනුවට මේ එහෙම ගණිත විෂය පිළිබඳව විශ්වාසයෙන් මට ඒක අදාළ නෑ. ඒක අතහරිනවා. ඒ වගේ අපිට මේ මනසින් අතහැරීම කියන එක සමහරවිට තේරෙන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. තේරෙනවනේ? ඒක තේරෙනවා. දැන් ඔන්න සමහර ආච්චි අම්මලා ඉන්නවා, අම්මලා ඉන්නවා දරුවා අල්ලගෙන. මේ අනුන්ගේ දරුවා. සමහරවිට දුවත් කියනවා, අම්මා මේ ඔයාගේ වැඩක් ඔයා කරගන්න, මේ දරුවා අතහැරලා කියලා. මේ ඒතිලෝ ඉලුවර මුණුපුරාගේ හැරි මිනිවිරිගේ හැරි එල්ලෙනවා කියලා මේ ආච්චි අම්මලා. ආලාට දරුවන්ගේ බැඳුම් අහහ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හිතර මනසට කියලා දෙන්නවා. හරි. දැන් හරි. ඉතින් දැන් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට ඕන විදියට තමයි ඒගොල්ලෝ. සමහරවිට අම්මා දරුවට දුවා හරි ලේලි හරි දඬුවමක් හරි කරනකොට ආච්චි අම්මා ඒකට පැනලා, "ඔකෝ කොල්ල මරන්න හදන්න එපා. ඔක කොල්ලට ගාන්න එපා" කියලා කියන්නේ නැද්ද? ඊට පස්සේ බැනුම් අහ ගන්නවා. "අම්මා යන්න, අම්මගේ වැඩක් කරගන්න. මේ මගේ දරුව මං ගහලා හදන්නේ කියලා, මට ඕන විදිහටයි හදන්නේ කියලා." ආගන්නේ නැද්ද? ආගනත් ඇති සමහර අයලාට. ඒක නිසා ඒතකොට තේරුම් ගන්න. හරි, ඒව නෙමෙයි දැන් මට අදාළ කොටස නෙමෙයි. මම අදාළ තැන නෙමෙයි දැන් ඉන්නේ. හරි, තේරුම් කර ගන්න. හරි, මං අදාළ තැන ඉන්න ඕන. එතකොට මට මේක ප්‍රශ්නයක් නෑ. මට අදාළ නැති දේවල් වලට මම කටයුතු කරන්න ගියාම අනවශ්‍ය වේදනාවල් හට ගන්නවා. දැන් මම ওই මහා කරුණාවක් හරේ මේ ආවට, ඒ කාලේ මමත් කොහොම තමයි කාර්යබහුල වුණාම, මනස කලබල වුණාම ඔහොම තමයි ක්‍රියා කළේ. කියලා මේක මනස සහැල්ලු කරගන්න. මම දැන් ධර්මයට තමයි හිත යොමු කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ. අර බුදු කෙනෙක් බුදු වෙනින් මවාගෙන මේ විනෝදෙට හිටියේ නෑනේ. දැන් ඔබ දකිනවා නේද මේ සස්සති කතාවේ මේ බුදුබව කරා යන ඒ සස්සති ගමනේදී මේ තියෙන බුදු කෙනෙක් මවාගෙන විනෝදෙට මේ මූණට මුහුණ බලන් හිටියා. එහෙමද? නෑ, මේක පරමාර්ථයක් තියෙන්නේ. මේ තමයි ආත්ම සංවාදය. ඔබේ නිවන් මඟ යන ඕනම කෙනෙක් මේ ආත්ම සංවාදය සිද්ධ කරගන්න ඕන. තමන් එක්ක තමන් සාකච්ඡා කරන්න ඕන. මේ ආත්ම සංවාදය හරි වැදගත්. කීවෙනි සතියද? තුන්වෙනි සතිය. මේ ආත්ම සංවාදය ඇති වෙන්නේ මේවැයි මොන තරම් වටින දෙයක්ද තමයි. හැබැයි මේ ආත්ම සංවාදයේ කලා කියන තැන පෙන්නුම් කරලා තියෙනවා. මේ අහසේ කලා කියලා සඳහන් වුණාට එතනේ අසල බිම තමයි සක්මන් මළුවක් හදාගෙන බුදුහාමුදුරුව සක්මන් කරලා තියෙන. අහසේ සක්මන් කළා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද? අධ්‍යාත්මික ආත්ම සංවාදයේ කියන එක. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ ආත්ම සංවාදයේ තිබිය යුතු ඒ ආත්ම සංවාදේ නැත්තම් ගැලවෙන්න බෑ. අර මම පින්වතුන්ට කියලා දෙනවනේ. මම මේ නිවම්මකට ඒ අවබෝධ කරගන්නට කලින් දවසේ මාරේ ආවා. ඇවිල්ලා කිව්වා මොකද කිව්වේ? මේ මනසේ එන්නේ, මනසට එන්නේ, ආත්ම සංවාදයේ තුලින් එන්නේ. එකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩෙන ආර්ය මාර්ගයේ මොලේ තියෙනවා. අනිත් පැත්තෙන් තමයි සංසාරයෙන් ආපු අර මාර දෘෂ්ටි සහිත මාර සංකල්ප ටික තියෙනවා. ඒ මාරක සංකල්ප ටික ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඔබ තරුණයි. දැම්ම ඕනේ නෑ. ධර්මයේ දකින්න දැම්ම ඕනේ නෑ. දැනට හොවෙ ඉන්න. දැන් වෙන වෙන හාමුදුරුවෝ හිටියා, උන්වහන්සේලා වෙන වෙන භාෂා ශාස්ත්‍ර ඉගෙන ගන්න ගියා, උපාධි දරන්න ගියා. මන් දරගන්න එක හාමුදුරු කෙනෙක් ඉන්නෝ, උන්වහන්සේ හොඳට ඉගෙන ගත්තා, ඉංග්‍රීසි හරියට ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ නේවි එකට ගියා. දැන් නේවි එකෙත් නැහැ. දැන් බලනකොට කැනඩාවේ. දැන් සිවුරු ඇරලා මේ ජොබ් එකක් කරනවා, රස්සාව කරගෙන ඉන්නවා. ඒක එක්කෙනෙක්. ඒක පැත්තකට ගියාම තව එක්කෙනෙක් ඉන්න උපාධි ටිකක් ගහලා ඉතින් ලොකුවට ඉන්නෝ බැබිරිලා ඉන්නෝ. හැබැයි ධර්මයේ අවබෝධය නැහැ. ඒගොල්ලන්ට තියෙනවා. මට පෙන්නන්න මට මගේ උගත්කම හරි මොකක් හරි එකක් මන් දන්නේ නැහැ. මේ සහතිකෝලින් පෙන්නන උගත්කම මොකද්ද කියලා මට ඒක හිතා ගන්න බෑ. මම එක දෙයක් දන්නවා, මේ උගත්කමේ කියන එකේට එහෙම සහතිකයක් කෙලවරක් නැහැ. හැමදාම මිනිස්සෙක් එයාට අවශ්‍ය දේ එයා ඉගෙන ගන්න ඕන. දැන් නමුත් මේ උපාධි සහ යම් යම් සංකල්ප වලින් කරන්නේ මේ මනුෂ්‍යයට අවශ්‍ය දේ වේවා අනවශ්‍ය දේ වේවා මතක තබාගෙන ලියන ගතිය. ඉතින් මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් ඕන උපාධිය ඕන දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් තියෙනවා. කැපවීමක් කරන්න තියෙනවා. මතක ශක්තිය තියෙනවා. ඥාන ශක්තිය. එහෙම නෙමෙයි. එහෙම සහ දෙකේකේ නිම වුණු උපාධියකට නම් යට වෙන්න එපා. මොකද තමන්ගේ උපාධිය තමන් ළඟ ආත්ම අවබෝධය තුලින් ඇති වෙන්නට ඕන. ඒකයි තියෙන්නේ. නොදන්න කට්ටියට ඒකේ මහ ලොකු වටිනාකමක් තිබුණා. දන්න කෙනාට ඒ හැටි දෙයක් ඒකේ නැහැ. ඒකයි තියෙන්නේ. පුඤ්ජල සංකල්පයක් විතරයි. එනිසා හැමදාම මිනිස්සෙක් ඉගෙන ගන්න කෙනෙක්. හැමදාම ඉගෙන ගන්න කෙනෙක්. පූර්ණත්වයට පත් වෙන දවසක් නැහැ. ඔබට අවුරුදු 90 දිත් ඉගෙන ගන්න පුළුවන්. 100ක් වුණත් ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක තමන්ට උවමනා දේ ඉගෙන ගන්න විට, තේරුම් ගන්න විට තමන්ට ලැබෙන ලොකු ආශාදයක්. ආශාදයක්. සතුටෙන් ඉන්න මේ ධර්මයේ තියෙන දුකටපත් වෙන්න නෙවෙයි. මොනෝ හරි මනස තෙරපගෙන, ගුලි කරගෙන, හිර කරගෙන, ස්තික පියාගෙන ඉඳගෙන නෝනේ සතුටෙන් ඉන්න, ප්‍රබෝධයෙන් ඉන්න, මනස විවෘත කරන්න. කිසිවක් දරා නොගන්න. සැබෑලෙස සතුටින් ඉන්න හැකියාව තියෙන වේදනාත්මක සතුට නෙමේ. මේ අපි සතුට කියලා කතා කළාට අවේදනාත්මක සෝය, අවේදීත සෝය. අවේදීත සෝයේ තියෙන සතුට වේදනාත්මක සතුටට වඩා ප්‍රසන්නයි, ප්‍රභාස්වරයි. මනස ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ ඊටාම් පැහැදිලිව තියෙන ප්‍රභාස්වරයි ස්වභාවයෙන් මනස මහණෙනි ප්‍රභාස්වරයි බාහිර උපක්ලේශයන්ගෙන් මේ මනස කෙලිටි වී ඇත. එන් බාහිර කියලා කිව්වට අධ්‍යාත්මයමයි ඒක තියෙන්නේ. නමුත් බාහිරින් අරගත්ත දෙයක් එතෙන්ට දාලා තමයි අර ප්‍රභාස්වර මනසෙහිවත් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ එතන තියෙන්නේ ප්‍රභාස්වර මනස කියන තැන. ඒක ජරා කරලා දීන්නේ, කැත කරලා දීන්නේ අර මේ බාහිරින් දෙන කුණු වර්ගන දාන නේ. බලන්න වෙන බාහිර දෙයකින් අරගෙන එතන මොකක් හරි තද්දාලා එතන කැත කරලා. හරි හරියට අර මැනින් ගලක මඩ තැවරිලා වාගේ. පස් තැවරිලා වාගේ පේන්නේ. බාහිර දේවල් සියල්ල ඉවත් කළාම, සංසුන් කළාම, අවබෝධයටපත් කළාම එයා මේ බාහිර දේවල් වල පේන ස්වરૂපයට යන්න එපා. පේන ස්වરૂපේ හරි පුදුමයි. පේන ස්වરૂපේ අවිද්‍යාව සහගතයි. දැන් මේ මායයා ඔන්න බලන්න පෙන්වන්නේ මොකද්ද කියලා. මායයා පෙන්වන්නේ දැන් මේ හතරවෙනි සතිය මානෙ මොකද්ද පෙන්වන්නේ? මාය පෙන්වන්නේ තණ්හා රති රදා කියන මේ මාර දූවරු හැම කෙනෙක්ම මාය පෙන්වන්නේ සොඳුරු මනස්කාන්ත මනහර ප්‍රසන්න මනලෝලී තත්වයක්. හැබැයි බුදුහාමුදුරුවෝ විතරයි දන්නේ මේක ඇතුලේ ඉන්නේ මායයා කියලා. නේද? මේකේ පසුබිමේ ඉන්නේ මායයා කියලා දන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා චේතනා ස්වરૂපයක් ඇති වුණාම, වින්දන ස්වરૂපයක් ඇති වුණාම ඒක ඇතුලේ ඒගොල්ලෝ හිතන්නේ ලොකු දෙයක් තියෙනවා. සමහර අය කියන්නේ මේ මේ මේ මේ මාර දුවරු ටිකනේ නටන්නේ ඔය මහා ප්‍රසංගහරේ මෙහි ආවහම ඒගොල්ලෝ ළඟ ඉන්න අභ්‍යන්තරේ ඉන්න මාර දුවරු එළියට පයින්නවා. පැනලා පස්සේ ඒගොල්ලෝ ලොකු සතුටක් ගන්න මේ මහන්සි වෙනවා මාර දුවරු සමග. නමුත් පෙන්නලා දුන්න බුදුරජාණන් වහන්සේ මේ ඔබගේ පේන ස්වરૂපය තුල නෙමෙයි යථා ස්වરૂපය මත දකින්න බලන්න. පේන ස්වરૂපයෙන් නෙමෙයි යථා ස්වરૂපයෙන් බලන්න. තේරුණානේ? යථා ස්වરૂපයෙන් බල දැන් ඔන්න සමහරලාට ණය ඉල්ලන්නේ නැන කට්ට ඉන්නවනේ කොහොමද කියන්නේ? අපි දන්නවනේ මිස් මිස් බෝසත් කෙනෙක් වගේ ඈ මිස් අපි ඉල්ලුවොත් ආයි බෑ කියලා නෑනේ කවදාවත්. කොහොම කියන්නේ නැද්ද? කොහොම කියනවා ටික වෙලා. දැන් ඉතින් හිමේසරේ බලන්න ඕන මේ ප්‍රශංසාවද්ද? ඒක නෙමෙයි මිස් මම මේ ආවේ ඉතින් කියන්න කෙනෙක් නැතිම නිසා ඉතින් ඉල්ලුවොත් බෑ කියන්නේ නැති කෙනා කියලා මම දන්නවනේ. ඒකයි මම මේ ආවේ. ඉල්ල ගන්න බැරිද මේ ආදිසියට රුපියල් 10,000? ඇයිද? අර ඉස්සෙල්ල මෝහනේ වෙච්ච නිසා දැන් ඉතින් දෙපැත්තට යනවා. මෝහනේ කරලා නැති ඊට පස්සේ ඉතින් කියන්න තියෙන අර ඔයා ඉස්සරහ කිව්වා වගේ එහෙම කෙනෙක් නෙමෙයි මම එහෙම කෙනෙක් නෙමෙයි. ඇත්තද? මං හිතුවේ එහෙම කෙනෙක් කියලා. ඊට පස්සේ එච්චරයි කරන්න තියෙන පළවෙනි දේ එකෙන් බැහැර වෙන්න තියෙන එකම ක්‍රමය තමයි අර ඔයා ඉස්සල්ලා කිව්වා වගේ එහෙම ඕන කෙනෙකුට උදව් කරන අර මේ ඉල්ලුවොත් බැහැ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි මං. එහෙම නෙමෙයි මම. සමහරලාට මම නැත්තම් බෑ කියලා කියනවා, බැරි නම් බෑ කියලා කියනවා. හා නැත්තම් වෙන විදියක් නැහැ. ඒ බලන්න යහපත්කම කියන එක කෙනෙක්ගේ ළඟ තිබුණාම ඒක ගොදුරක් බවට කපටි පණුස්සේ පත් කරගන්න විදිය. තේරුණානේ? අපි හරි පරිස්සම් වෙනවා. ගොඩාක් වල ගෙවල් වල කාන්තාවන් තනියෙන් ඉන්න ගෙවල් වල හොරකම් සිදු වෙලා තිබෙන ආකාරය අපි බලලා තියෙනවා. නිවුස් වල කොහොමද? වතුරු වීදුරුවක් ඉල්ලීමේ. රයිසක අම්මලා වතුරු වීදුරු දෙන්නේ නන්නාඳුර රැයට පරිස්සමෙන් දෙන්නපා ඉල්ලීමෙන්. එතකොට එතනින් සිද්ධ වෙන්නේ අර බොහොම අහිංසක තැන වතුරු වීදුරුවක් කියන දෙයට කවදාවත් අපේ මේ බෞද්ධයේ බැහැයි කියන තැන නැමම ඉවිල්ල ඉල්ලනවා වතුරු වීදුරු. මං කියන ඔතන පාරේ තියෙන ටැප් එක බීගන්නේ. එහෙම නැත්නම් අතන කඩයක් තියෙනවා, ඒ කඩේට ගිහලා හොඳ තේ ගුත් බීලා වතුර ටිකුත් බීලා යන්න. වතුර හොද්දිරව බොන්න තැනක් නැතුව නේද? සමහර පොල්ජුලු ටෙලිෆෝන් කෝල්ස් ඉල්ලන සමහරලාට ගන්න ආදේශය. ඒත් එහෙමයි. ඉතින් ඒක ඒවයි කරේ අපි බොහොම බුද්ධිමත්ව බලන්න ඕන, ඥානන්විතව බලන්න ඕන. අන්න ඒ වගේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුළ බොහොම සානුකම්පිත තැන තමයි සමහරලාට ඔබේ මනස මාරේ අල්ලගන්නේ. අයි ගැලවෙන්න දෙන්නේ. තේරෙනානේ? මේක හරි යුද සෙබලෙක් වගේ මනසක් තියෙන, දර්ශනයක් තියෙන බුද්ධලේ ධර්මයේ දකින්න මිසක් හුදු ශ්‍රද්ධාවන්තෙක් දකින්න දහමක් නෙමෙයි. තේරෙනානේ? ප්‍රඥාවන්ත ගතියකුත් තියෙනවා. වීරවන්ත ගතියක් තියෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එක පුතෙක් ඉන්න අම්මලා ඉන්නවා. පුතා ලොකු වෙනකොට දැනගන්නවා අපේ අම්මලා අම්මට ඉන්නේ මං විතරයි. මං මොනව කිව්වත් මොනව කළත් අපේ අම්මා මට සලකන්න ඕන කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ජනවහරේ තියෙනවා එකා යකා වෙනවා කියලා. ඌ යකා වගේ පස්සේ දැනගන්නවා අපේ අම්මට මං විතරයි ඉන්නේ, මට ඕන තොইলයක් නටන්න පුළුවන්, මොනව කළත් ඉතින් මං විතරයි ඉන්නේ, දෙන්නෙක් නැහැ. හැබැයි දෙන්නෙක් විතර හදාගත්තොත් හොඳක් වෙනවා. මොකද හේතුව? මෙයා නැත්තම් හරියටයි මාත් එක තරහ වුණොත් හරියට සලකයි කියලා දෙන්නම ෂේප් එකේ ඉන්න බලනවා මව්පියෝ කියන දේක් අහගෙන. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඔය එකා හදාගත්ත හැමතැනම යකා වෙලා දීපි මට. ඔය ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඔය තත්ත්වය මම දැකලා තියෙනවා. ඒ නිසා එකෙක් හදන්නේ එපයි කියන්න ඕන දරුවෝ ඔක්කොටම අඩුම තරමින් දෙන්නට එහා හදනවා නම් හදන්න ඕන. දැන් ඔක තේරුම් ගත්ත අපි කියපුවාට පස්සේ ගොඩාක් දෙනෙක් එහෙම කරගන්නවා. ඒකට හේතුව අර ගොල්ලන්ගේ අර සියුම්ම තැන අඳුන ගන්නවා, පොයින්ට් එක අඳුන ගන්නවා. එතනින් ප්‍රයෝජනේ ලැබුණා. ඒකයි. එතකොට මනසේ තමන් මොනම හරි තත්ත්වයක් මනසට රිංගන්න අවස්ථාවක් කුවරයක් සලසලා තිබ්බොත් එතනින් මායයක් ඇතුල් වෙනවා. ඒ නිසා මොනම විදියකින්වත් ලිංගන්න බැරි විදියට රටක් ආරක්ෂා කරනවා වගේ. රටක් ආරක්ෂා කරනකොට ඉස්සර අමුතු ක්‍රමවේද තියෙනවා. මුලින්ම කටුගස් තියෙනවා. ඊට පස්සේ විශාල අගල් තියෙනවා. තව දියාගල් තියෙනවා. තව උගුල් අටෝපු වේව තියෙනවා. ඒව දාලා තමයි ඊට පස්සේ වැට තියෙනවා. ඔය හමුදා කැම්ප් එකේම වට කරන්නේ නේද? එහෙම දෙනවා වගේ නොයෙකුත් උපාය මාර්ගක තියෙනවා. ඒගොල්ලෝ ඒක රටවල් බෙදලා හදාගන්නෙත් උහුමලු. ඒවයින් තමයි තමන්ගේ රට වට කරලා තියාගන්න. ඒ වගේ තමන්ගේ මනස වට කරලා තියාගන්න ඕන. රැක කරලා ආරක්ෂා කරලා තියාගන්න. නුවණින් අවබෝධයෙන් විද්‍යාවෙන්. අහසට පියාසර කරපු කුරුල්ලෙකුට එයාට තහංචියක් නැහැ මොන පැත්තකටවත් හැරෙන්නේ කියලා. එයා තහංචියක් තියාගත්තනේ. එයාට තියෙන නිදහස. එයාට ඕන පැත්තකට පියාඹගෙන යන්න පුළුවන්. මොන පැත්තට පියාඹගෙන ගියත් ඒ කුරුල්ලා වරදක් නෙමෙයි. ඕන පැත්තකට පියාඹගෙන යන්න පුළුවන් වරදක් නෙමෙයි. හැබැයි අනන්ත අහසේ මොකද ගහකොළ මුකවත් නැති නිසා හැබැයි පොළොවේ ඉඳගෙන නම් අපිට එහෙම කරන්න බෑ. පාරක් හදලා තියෙනවා. ඒ පාර දිගේ තමයි යන්න ඕන. ඒ නිසා පුදජන සත්වයා කියන්නේ මහ පොළොවේ පාරක් දිගේ ඇවිදගෙන යන කෙනෙක්. යාට සීමා මායින් තියෙනවා. ඒකේ ඇවිදගෙන යන්න ඕන. ආර්ය ශ්‍රාවකයාගේ නුවණ කුරුල්ලෙක් වගේ අහසට ගියාම ගහකොළ නැහැ. විවෘත අහස ඕන පැත්තකට ඕන තැනකින් පියාඹගෙන යන්න හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා තමයි පැවිද්දා කියන්නේ කවුද කියලා අහුවාම මොකද කියන්නේ? සකුණෝ විය පම්බඤ්ඤා. සකුණෝ කියලා කියන්නේ කුරුල්ලන්ට. හැබැයි ඔක පොඩ්ඩක් වෙනස් කරොත් එහෙම අනිත් පැත්තට යනවා. සුනකෝවිය බම්බච්ච. ඉතින් ඒ නිසා ඔක හරියට පදිනවා හරද්දලා ගන්න එපා. සකුනෝවිය බම්බඤ්ඤා. වැරදුනොත් පැවිදිගම සුනකෝවිය බම්බච්ච වඩපත් වෙනවා. ඒ නිසා මේ පෙන්නන්නේ අනන්ත නිදහස. කුරුල්ලෙක් කුජලයක් හැටියට පිහැම්බට ඒ කුරුල්ලෙක්ගේ තියෙන අපූරු ප්‍රායෝගික නිදහස දෙන්නන්නේ. පියාපත් බර විතරයි කියලා කියනවා. ඇත්තටම ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට මේ කායික බර සහ මේ ටික විතරයි තියෙන්නේ. මානසික බර නැති වෙනවා. ධර්ම අවබෝධය ලැබනවත් එක්කම සමහර අය කියනවා සම්පූර්ණයෙන්ම ශාරීරික බර නැතුව ගියා කියලා. ඒකට හේතුව අර කෙලෙස් බර හිතේ තිබුණු බර. හිතේ තිබුණු බර බිමින් තිබ්බා. හොඳ වේවා නරක වේවා වටිනා වේවා නොවටිනා වේවා සියල්ල බිමින් තබන්න. ඒකේ හොඳ දෙයක් පාගන්න බෑ. දැන් අපි හිතමුකෝ හාල් මල්ලක් කියන්නේ. හාල් මල්ලක් අපි දකිනවා මේක ගුල්ලු කාලා පුස් බැඳිලා පරණ වෙච්ච හාල් මල්ලක්. ඒ පිළිබඳව අපි හරියටම අවබෝධ කරගත්තට පස්සේ මේ හාල් මල්ලට මොකද කරන්නේ? වීසි කරනවා. හැබැයි යම්කිසි කෙනෙක් මේක දකින්නේ නැහැ. කරුවලේ ගිහිල්ලා මේ ලැබිලියට දෙක තුනක් දාගෙන ඇවිල්ලා මොකද කරන්නේ? මේකේ හොඳ ටිකක් තෝරගන්න ගරාගන්න උත්සාහ කරනවා. හරි කුණු වෙච්ච හාල් මල්ලෙන් එයා කොහොම හරි බතක් හොයා ගන්නවා. කන්න පුළුවන්ද? භෝජනයට ගන්නත් බෑ. අන්න ඒ වගේ පෙන්නනවා මේ සංස්කාරක ලෝකය තුල අපි නිසරු තැන සරු දෙයක් මතු කරගන්න උත්සාහ කරනවා. වැලි මිලකලා වතුර ගන්න උත්සාහ කරනවා. එලිමිරි කළ වතුර ගන්න උත්සාහ. කවදාවත් තමන්ට මේ සංඥා වේදනා ඇතුළේ නම් මේ නිදහස ලැබෙන්නේ. කරන්න දෙයක්ුත් නැහැ, නොකරන්න දෙයක්ුත් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්, කිසිම දෙයක් කරන්නේ නැති තැනින් පිස්සු හැදෙනනේ. ඒකෝ මට පිස්සු නැත්තම් ඔයාලා නැත්තන්ට පිස්සු වත්. ඒ නැත්තම් මේ දහවට යොමු වෙන්නේ නැති අයට පිස්සු. කාදරි මෙතන තියෙනවා. කරන්න කිසි දෙයක් නැහැ, නොකරන්න කිසි දෙයක් නැහැ. කරන්නේ නැති දැනින් හැමදේම කරන්නත් පුළුවන්. තහංචියක් නැහැ මෙන්න මේව කරන්න හොඳ නැහැ කියලා. එහෙම එහෙම જાතියක් නැහැ. ඕන දෙයක් අවස්ථානුකූලව ඕනම් කරන්න පුළුවන්. තේනවද? සස්වාදීක අවියක් අමෝරාගෙන මෙතෙන්ට පැනලා බොහෝ දිනාට මේකවර වෙඩි තියන්න නම් හදන්නේ මාර්ගඵලලාභී හාමුදුරුවන්ට මෙන්න මේ මයික් ස්ටෑන්ඩ් එකෙන් ප්‍රයෝජනයක් ගන්න හරි වේලාවට පුළුවන් නම් ඒ ප්‍රයෝජනය වලට ගන්නවා. ඇයි මං අහන්නේ? ඒක කිරීම වරදක්ද නෙවෙයිද? ඒක නේද වෙන්න ඕන? ඒක තමයි වෙන්න ඕන. මොකද හේතුව? පිසුබල්ලෙක් පැන්නහම ඒ පිසුබල්ලව පාලනය කරන්න ඕන ඌට කියලා හපාගෙන කවා ගන්න එක නෙමෙයි කරන්න ඕන. අන්න ක්‍රියාවලිය, අන්න ශාසනික ඔන්න ඔය වගේ එඩිතර දහමක් තිබුණු නිසා තමයි මුළු ආසියාවම ලෝක ජනගහනයෙන් 80% බෞද්ධයෝ වුණු ඉතිහාසය තියෙනවා. ලෝක ජනගහනයෙන් 80% සමස්ත ජනගහනයෙන් දැන් කීයදද? ලෝක ජනගහනයෙන් 80%ද නෑ, ගොඩාක් අඩුයි. කෝටි මම හිතන්නේ කෝටි 700ක් 800ක් ඉන්නවනේ නේ. ඒකෙන් කෝටි 200ක් කෝටි 200ක් 200 ගානක් 250ක් වගේ උඩරමයි. කෝටි 300ක් නම් නැද්ද කොහෙද? ඒ වගේ ගාන ඒ මහායාන අයත් එක්ක එකතු කරලා දැන් ඉතින් අපේ රටෙත් කීයද ඉන්නේ? ලක්ෂ බෞද්ධයෝ ඉන්නේ. සිංහලයන් කියන හැම කෙනෙක්ම බෞද්ධ නෙමෙයිනේ. ඉතින් බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ලක්ෂ 40ක් 50ක් වගේ කොටසක් ඇති. ඒකට හේතුව අපේ බෞද්ධයෝ මහ මෝඩ තැනකට පත් කළා. ජීවිතේ පා කරන ලස්සනට ඉන්න එපයි කියලා. ඔය දවසට ඔය මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ පැත්තට අර නිකම් ඔළුව දාගෙන මේ පැත්තේ කල්පනා කර කර ඉන්න එපයි කියන එක. මෙහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයේ තියෙන්නේ බුදුහාමරට මල් පිළිගන්නන. උන්වහන්සේ පිළිගන්නව මල්. උන්වහන්සේගේ කුටිය සුවඳවත්. ඔය දේවරම් බෙහෙර හරි ලස්සනයි, පිරිසිදුයි. ලස්සනට ඉන්න ඕන, ලස්සන පරිසරයේ තියෙන්න ඕන, ලස්සන සොඳුරු වටපිටාවල් තියෙන්න ඕන. ඒ තුලින් තමයි තව තවත් සොඳුරු බව තමන්ගේ මනස තුල ඇති වෙන්නේ. රමණීය වූ ආරණ්‍ය වල වාසය කරනවා කියලා කියනවා මේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා වැඩ ඉන්න ආරණ්‍ය ඉතාම ලස්සනයි කියලා කියනවා. ඒකට හේතුව උන්වහන්සේලාගේ තියෙන මනසේ තියෙන මනස්කාන්ත බවත් එක්ක ඒ හැම දෙයක්ම ලස්සන කරගන්න ස්වරූපයක් තියෙනවා. එහෙනම් ඔබේ ගෙදරත් ඔබ ලස්සනට හදා වඩා ගන්න ඕන. හැබැයි අධ්‍යාත්මික ගෙදර ලස්සන වෙන තරමට තමයි බාහිර ගෙදර ලස්සන වෙන්නේ. දැන් බලන්න මොනෝද තහනම් නැත්තේ මොනෝද තහනම්. ඒ දෙකම නෑ මේ ආර්ය මාර්ගයේ ඉන්න කෙනාට. මොනෝද තහනම් නැත්තේ මොනෝද තහනම්, ඔය දෙකම නෑ ආර්ය මාර්ගයේ ඉන්න කෙනාට. හැබැයි ඉතින් මේකේ මේ මේ දර්ශනය තුල පේන දේ ඔබ තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය විෂය ඉක්මුවට පස්සේ ඉන්ද්‍රියන් වලින් මෙහාට ඇවිල්ලා නැත්තම් ඉන්ද්‍රියන් තුලින් ඉඳන් මේක බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මේ කතාව තනිකර මොට්ට මෝල් ගොන් කතාව, මෝඩ කතාවක් මේක. ඉන්ද්‍රියන් වලින් නික්මිලා බැලුවාම තමයි මේක හරිම සොඳුරු කතාවක්. මොකද මේ ඉන්ද්‍රයන් තුල ඉන්න කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්කවත් දකින්න පුළුවන් සීමාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් මේක වැඩෙන්න එකපාරට මිනිස්සුන් තුල වඩන්න බෑ. හොඳම දේ තමයි නිරන්තරයෙන්ම නුවණින් සද්ධර්ම ශ්‍රවණය කරන. කනින් නෙමෙයි, නුවණින් සද්ධර්ම ශ්‍රවණය කරන. කන හරහා තමයි නුවණට යන්නේ. නමුත් අහනෝ කියන එක එකක්, ඇසෙනෝ කියන්නේ තව එකක්. ඒ නිසා අපි හොඳින් ඇසීම සුනාත කියන වචනේ පාවිච්චි කර, සුනාත ධාරේත, ඒ දෙක ඇති කර ගන්නකොටම ශරාත. ඒ කියන්නේ කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධරාත, ධම්මානුධම්ම ප්‍රතිපත්ති චරාත. එහෙම අහනකොට ටික ටික ටික ටික හලන්න බෑ. නමුත් සමහර අය සමහර දේවල් අල්ලගෙන ඉන්නව හලන්නේ ඇයි? ධර්මයේ වටින්නේ නැහැ, මට ඊට වඩා මේක වටිනවා කියලා අල්ල ගන්නවා. හ්ම්, සමහර අයට මේ බණහන් එන්නේ කියලා කිව්වහම ආවෙනහල් අපිට ටිකක් දුරයිනේ. කොහෙද ඉන්නේ? මේ කිලෝමීටර් දෙකක් විතර එහායි, දුරයි. හ්ම්, අපිට වැඩ තියෙනවනේ. මම මොනවද වැඩ තියෙන්නේ? ඇයි රෙදි හොදන්න හරේ මේක? ආ, රෙදි හොදන්න එක වටිනවා ධර්මයට වඩා. කන්න වෙන එක වටිනවා ධර්මයට වඩා. ඉතින් ඒගොල්ලන්ට හැමදාම රෙදි හොද හොද තමයි ඉන්න වෙන්නේ. රෙදි හොදගෙන ඔය රෙදි ගොඩේම ඉල්ලන එච්චරයි. ඈ, ඒ ධර්මයේ වටිනකම දන්නේ නැතිකම. තමන්ට තේරෙනව නම් මේ ලෝකේ සැනසෙල්ලක් නැහැ කියලා. අනිවාර්යෙන් දහම්සෝය ලබන. ඒ නිසා කිසි විටක මනස හිර කරන්න හොඳ නැහැ. මේ අපේ ආගමික පදනම් වලින් මනස හිර කළද නැද්ද තියෙන්නේ? බෞද්ධයෝ බෞද්ධ ක්‍රමවේදයේ යටතේ හිර කළා තියෙනවා. මුස්ලිම් ආගම මුස්ලිම් ආගම යටතේ හිර කළා තියෙනවා. ක්‍රිස්තියානි ආගම ක්‍රිස්තියානි ආගම යටතේ හිර කළා තියෙනවා. මුස්ලිම් ආගම මුස්ලිම් ආගම යටතේ හිර කළා තියෙනවා. ඒ හිරවීම තුළ ඔවුන් හිර වෙලාම ඉන්නවා. මන් නෙමේ ওই කතාව සමහර අය කියනවා. මං කිව්වයි කිව්ව තනුගේ ගුණ බාදි මට ගන්න පුළුවන් නෑ. සමහර අය කියනවනේ, එහෙම කියනවනේ. ඉතින් ඒ නිසා ඒක අපි තේරුම් කරගන්න ඕන. දැන් ඔබ තේරුම් කරගන්න පුළුවන් නේ ඥානවන්තයරනේ. සමහර අය කිව්වම මොකෝ, මං කිව්වම මොකෝ. නමුත් මන් නෙමෙයි කිය, සමහර අය කියනවා. ඊළඟට දැන් මෙහෙත් ඇවිල්ලා හාමුදුරුවෝත් භාවනාවක මේ හිර කරනවද, මෝහණය කරනවද? සමහර අය මට කියනවා මෝහණය කරනවා කියලා. නෑ, මෝහනය කරනනේ වෙච්ච මෝහනේ නිදහස් කරනවා. දැනනනේ වෙච්ච මෝහනේ තමන් මෝහනේ වෙලා ඉන්නකෙ නිදහස් වීම පමණයි. එහෙම නැත්නම් අර වගේ ආගමික දෘෂ්ටි වලින් හිර වෙලා ඉන්න, සංකල්ප දෘෂ්ටි වලින් හිර වෙලා ඉන්න, වචන වලින් හිර වෙලා ඉන්න, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන් හිර වෙලා ඉන්න මිනිස්සයා විවෘත සාධාරණ දැක්ම ඇති මිනිස්සේ බවට පත් වෙනවා. හැබැයි යාට ඉතින් සාධාරණව පේනවා. මේ ලෝකේ මහා පිස්සුවක් තියෙනවා නේනේ. මේ රට පකිස්තානය, මේක අපේ රට. මේ රට ශ්‍රී ලංකාව, මේක අපේ රට. මේක ඉන්දියාව, මේක අපේ රට. මේක ඕස්ට්‍රේලියාව, අපේ රට. ඒ රටේ මිනිස්සුන්ට නම් එහෙම පිස්සුවක් නැහැ. එහෙම කීකෝ ඉන්නේ. කීකෝ කීකෝ ඉන්න ස්වභාවයක් නැහැ. ඈ, එහෙම දෙයක් නැහැ. ඉතින් මම ඔය මෙල්බන් නගරේ ශාලම මෙල්බන් ටවර් එක තියෙනවා. ඒ ටවර් එක ළඟට ගියාම සුදු ජාතිකේ පොත් තිබුණා. මගෙන් අහුව මොකද්ද ලැන්ග්වේජ් එක කියලා. මං කිව්ව සිංහල කියලා. එහෙම මිනිස්සේ සිංහල පොත් ටිකක් උසන් ආවනේ. ඒ කියන්නේ මිනිස්සෙන් එහෙම මේ භාෂා ප්‍රශ්නය නෑ. අපි ඉංග්‍රීසි විතරයි කියලා එහෙම එකක් නෑ. මොකද්ද ලෝකේ හැම භාෂාවක්ම රැකෙන්න ඕන, හැම සංස්කෘතික ක්‍රමවේදයක්ම රැකෙන්න ඕන කියලා හරි පොදු යහපත් දෙයක් තියෙනවා. විශේෂයෙන් සිංහල භාෂාව සහ සිංහල ජාතිය ලෝකේ වඳ වී යන ජාතීන් අතර දෙවෙනි තැන තුන්වෙනි තැන ඉන්න කට්ටිය. මොකද හේතුව අපිට ආස්වාදනීය දහමක්, සොඳුරු දහමක් ලැබුණේ නැහැ බුද්ධාගම කියලා. ඒකේ ලැබුණේ අසුන්දර පැත්තක්. තේරුණානේ? ඒ කියන්නේ ඇඟේ ගාලා නාගන්න දීපු සමං කෑල්ල කන්න කියන මට්ටමට හැදුවාම ඒකෙන් බඩේ අයමන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් බුද්ධාගමට තියෙන එක. ඒක ඒ මේ අධ්‍යාත්මික පිරිසුදු කරගන්න දීපු ධර්මය මේක කන්න පටන් ගත්තා. එහෙම නැත්නම් වැරදි විදියට මේක අල්ල ගන්න පටන් ගත්තා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවා ධර්මයේ නිසි ආකාරයෙන් ඇල්ලුවේ නැති වුණොත් කන දීපු සබන් කෑලා කෑවා. මගා නාගන්න දීපු සබන් කෑලා කෑවා වගේ බඩේ යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සර්පයාගේ නිසි තැනින් ඇල්ලුවේ නැති වුණාම දෂ්ට කරනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මය අතිශයින්ම තමන්ට උපකාරක වෙන විදිහට යොදා ගන්න. මම යොදා ගන්න ධර්මය මට වාසිය විදිහට. ඉතින් කට්ටිය කියනවා ඒක හරි හොඳ නෑනේ ආත්මార్థකාමී. අපේ මිනිසුන්ට කියලා දීලා තියෙන්නේ ආත්මార్థකාමී වෙන්න එපා කියලා. එහෙම නේද? බුදුහාමුදුරුව කියන්නේ ආත්මార్థකාමී වෙන්න කියලා. ආත්මార్థකාමී කියන්නේ තමන්ගේ ආත්මයට ජීවිතයට අර්ථ සම්පන්න දේ එකතු කර ගැනීම. ඒකයි ඒකේ ආත්ම අර්ථකාමී. අනර්ථකාමී කිව්වොත් නෙවැරදි. අර්ථවත් දේ එකතු කරන. ඒ නිසා පුළුවන් තරම් පින්නතුන් ආත්මార్థකාමී වෙන්න. තේරුණානේ? ඒ තරමට ජීවිතේ ප්‍රබෝධමත් අත්ත හිතං කත්තබ්බං තමන්ට යහපත පිණිස කටයුතු කරන්න. මම ආත්මార్థකාමී නොවුනහම අද මම මෙතන නැහැ. මම ආත්මార్థකාමී නොවුනනම් අද ඔබට මේ බණ කියන කෙනෙක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා ආත්මార్థකාමී නොවුනනම් අද අපිට බුදු කෙනෙක් නැහැ. උන්වහන්සේ ආත්මයේ අර්ථයෙන් පුරවා ගත්ත නිසා තමයි ඒ දේ තමයි මුළු ලෝකේ පුරාම, විශ්වය පුරාම පැතිරුනේ. ඔබ ආත්මార్థකාමී වෙන්න. පළමුවෙන්ම ඔබ තදින්ම ආත්මార్థකාමී වෙන්න ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න. දැන් ඔය නිවන් දකින්නත් බැරියයි. ආත්මార్థකාමී නැහැ. මුණු පුරාගෙන හිතනෝ, මිනිපිරි ගැන හිතනෝ, විතර රෙදි හොදන්න හිතනෝ, හට්ටි වලම් මුටි හොරු වරන් යයි කියලා හිතනෝ. බරට එන්නේ නැහැ, gedara කවුරුත් නැහැ. එහෙමනේ මොකද මේ මේ තමන් ආත්මార్థකාමී වෙන්නේ අනිත් දේවල් වෙනුවෙන් තමන් නිකන් කාලය ගත කරන. එහෙම වෙන්න එපා. ආත්මార్థකාමී වෙන්න, මුද්දටම ආත්මార్థකාමී වෙන්න. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට හැකි පමණින් පරාර්ථකාමී වන්න. පරහිතංච කත්තබ්බං. අනුන්ටත් යහපත කරන්න බැරි විදියට නෙමෙයි තමන් වලේ වැටිලා අනුන් ගොඩ දාන්න යන්න එපා. මොකද ඊට පස්සේ අනුන් යයි ඔබ වලේ ඉදදී. ඒ නිසා ඔබ ගොඩ ඉඳන් ඕගොල්ලන්ට ලණුවක් දාන්න, පරාර්ථකාමී වෙන්න. එච්චරයි. ඒක ස්ථානෝචිතව හැකිනම් පුළුවන් නම් පමණයි. හොඳට ආත්මార్థකාමීත්වය පුරුදු කරන්න. අර්ථ සම්පන්න දේ එකතු කරගන්න එපයි කියන්න පුළුවන්ද? දැන් ඕකේ තියෙන කාරණා කීපයක්. නිර්ර්ථකාමී වෙන්න එපා. අනර්ථකාමී වෙන්න එපා. මොකද්ද? නිර්ර්ථකාමී කියලා කියන්නේ නිෂ්කාරණ වැඩ. අර්ථ නැහැ. තමන්ට ප්‍රයෝජන නැහැ, අනුන්ට ප්‍රයෝජන නැහැ. හරියට අර නිකන් මේ වැඩ කරන්නේ නැතුව නිකන් පාරේ තියෙන නිකන් ගැට අඹ ගහකට, එහෙම නැත්තම් මේ මොනවා හරි පළදරන ගහකට නිකන් පළදර අහගෙන ඉනෝ, මල් ටිකයි රෑන් ටිකයි කැඩෙන්න පොල්ලකින් ගහගෙන යනවා. දැන් තමන්ට කඩා ගන්න ගෙඩියක් උත් නෙමෙයි ඒක, අනුන්ට අපතක් වෙන්නත් නෙමෙයි, නිකන් විනාශයක් කරා. ඒකට කියන්නේ නිර්ර්ථකාමී වැඩක් කියලා. ඒ වගේ පොඩි දෙයකට ඉතින් හැම දෙයකට මේ ගලප ගන්න අනර්ථකාමී අවඩක් පිණිස පවතින දේවල් කරන්න එපා. තමයි ආත්මార్థකාමී වෙන්න. පරාර්ථකාමී වෙන්න අනුන්ට සලසන්න. හැබැයි පළමුවෙන්ම ආත්මార్థකාමී නොඋච්ච කෙනෙකුට පරාර්ථකාමී වෙන්න බැහැ. තේරෙනවද? ධනවත් වෙච්ච කෙනෙකුට පමණයි දුප්පතෙකුට සලකන්න හැකියාව තියෙන්නේ. නැනවත් වෙච්ච කෙනෙකුට පමණයි නැනස දෙන්න හැකියාව තියෙන්නේ. ගුණවත් වෙච්ච කෙනෙකුට පමණයි වෙන තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ සමාජයෙන් අපිට දීලා තියෙන මහ මෝඩ කතානේ. ආ දැන් උනත් ඔයගොල්ලෝ කියන්නේ ඔච්චර ආත්මార్థකාමී වෙන්න බා හරි මේ කියලා කියනනේ. පැහැදිලිවම ආත්මార్థකාමී වෙන්න. ලදපමණින් සතුටු වෙන්න එපා. නිර්මාණශීලී වෙන්න. නොසෑහෙන දෙයක් හොයන්න. මේ නොසෑහෙන දෙයක් හොයන කෙනෙක් තමයි මේ ධර්මය හොයාගන්නේ. එහෙනම් හැමදාටම තෙරුවන් සරණයි.